සාමාන්‍ය කම් කරුවාට තියෙන පඩි ප්‍රමාණය අද ජීවත් වෙන්න මාදි අධිශයක මිනිසට මුදල් එකතු කිරීම හොඳයි. ඒ නිසා ඒ තත්ත්වය සකස් කිරීමට කර්මාන්තශාලා ඉදි කරලා මැෂින් වලින් ක්‍රියා කිරීම ලැබිල ගන්න ඕන. නැත්නම් අපට ලෝකෙත් එක්ක ඉදිරියට යන්න බැරි වෙනවා. සාමාන්‍ය ජීවිත යාගේ විවාදයක් කරන අවස්ථාවේදී විනාඩි 5යි 10යි තියෙන්නේ. විනාඩි 5කින් 10කින් 2 කෝටි 27 ලක්ෂයක් ජනතා වෙනුවෙන් කොහොමද කතා කරන්නේ? කොහොමද ඒගොල්ලන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ? මෙතන තියෙන්නේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕමනා කරන කාලයක් ලබා දෙන්න කියලා.